ගෞරවනීය හාමුදුරන් වහන්සේගෙන අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්වතුනි, අදත් මේ පින්වතුන් වන්දනාමය වැඩසටහන සහභාගී වෙලා හිතේ කුසල චේතනාවෙන් ප්‍රසාදයෙන් පසු වෙන අවස්ථාව, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහමට අනුසිත යොමු කරලා ඒ හිත යටි කරගත්තා වූ කුසල සිතුවිලි තවදුරටත් දිනු කරගන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අප යමක් සිහි කරනවා නම් අපට වඩාත්ම කුසල චේතනා සිදුවන සිතුවිලි මොනවාද කියන එක පැහැදිලි කර දෙනවා. විශේෂයෙන් අනුත්තරීය සූත්‍රයේදී භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා අනුස්සතානුත්තරීය කියලා කාරණය. යමක් ලෝකේ සිහි කළා උතුම්ම දේ හැටියට සලකනවා නම් ඒ මොනවද කියලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කිරීම, ධර්මයේ ගුණ සිහිපත් කිරීම, සංඝරත්නයේ ගුණ සිහිපත් කිරීම කියලා. ඇයි අප මේ විදිහට ලෝකයේ උතුම්ම දේ සිහි කළ යුත්තේ? අපේ හිතට යමක් සිහි කරනකොට කුසලයක් සිදු වෙනවා නම්, හිතේ තියෙන අකුසල චේතනා බැහැර වෙනවා නම්, අන්න එවැනි දෙයින් තමයි අපට සැබෑ ලෙසම යහපතක් සිදුවන්නේ, සතුටක් සිදුවන්නේ. අන්නේ නිසා භාගතුන් වහන්සේ අපට පෙන්වා වදාලා අප යමක් සිහි කරනවා නම් කොමක්ද වැඩිපුර සිහි කළ යුත්තේ කියලා. විශේෂයෙන්ම සමසතලිස් කර්මස්ථාන දක්වනකොට අනුස්සති 10ක් දක්වලා තියෙනවා. බුද්ධ අනුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, ආනාපානසති විදියට. දැන් මේ කරුණක් අප සිහි කරනකොට, බුදුහාඳුර ගැන බුදුගුණ සිහි කරනකොට අපේ හිතේ ලොකු ප්‍රසාදයක් ඇතිවන්නේ. කිසි දවසකට අපට කලකිරීමක් පසුතැවීමක් හටගන්නේ නැහැ. ධර්මයේ ගුණ සිහි කරනකොට, සංඝරත්නයේ ගුණ සිහි කරනකොට, අපි දීපු දානයක් ගැන සිහිපත් කරනකොට, දෙවියන්ගේ ගුණ සිහි කරනකොට, ඒ වගේම කෙලෙස් වලින් දුරු වීම පිළිබඳව හිතනකොට, මරණ සතිය පිළිබඳව නැත්තම් කයෙහි කය අනුවගිය සිහිය, නැත්තම් අපි කියනවා පටිකුල මනසිකාරය, ඒ වගේම මරණ සතිය, මේ වගේ කාරණයක් අපි සිහිපත් කරද්දී අපේ හිතේ තියෙන අකුසල විතරක යටපත් වෙනවා, අපේ හිතේ කුසල චේතනා දිනු වෙනවා. දැන් ඔබ දන්නවා, ඇතැම් විට ඔබේ ඥාතියෙක් ගැන හිතනකොට, දරුවෙක් ගැන හිතනකොට සමහර විට සතුටක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ අයගේ ගුණ වෙනස් වෙනකොට, ඒ අය අපි කැමති විදිහට නොපවතිනකොට අර අපේ හිතේ තිබිච්ච සතුට නැති වෙන්න පුළුවන් ඕන වෙලාවක. නමුත් මේ භාගතුන් වහන්සේ අපට පෙන්වා වදාළ මේ කරුණ ගැන අප සිහි කරනකොට ජීවිතේ කිසිම දවසක අපට කලකිරීමක්, පසුතැවිල්ලක්, දුකක්, සංතාපයක් හටගන්නේ නැහැ. අන්නේ නිසා අප කල්පනා කළ බැරි උතුයි අපි දවසට වැඩිපුරම සිහිපත් කරන්නේ කුමක් පිළිබඳවද කියලා. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ගුණ සිහිපත් කරනවා නම්, ධර්ම රත්නයේ ස්වාකාත ආදී ගුණ සිහි කරනවා නම්, සංඝ රත්නයේ සුපටිපන්නත ආදී ගුණ සිහි කරනවා නම්, ඒ වගේම තමන් දීපු දානයක් ගැන සිහි කරනවා නම්, දෙවියන්ගේ තුල තියෙන ශ්‍රද්ධා ආදී ගුණාංග සිහිපත් කරනවා නම්, ඒ වගේම තමන් රකින්න සීලය ගැන සිහිපත් කරනවා නම්, ඒ වගේම තමන්ගේ හිතේ කෙලෙස් දුරු වීම පිළිබඳව හිතනවා නම්, ආනාපාන සතියේ හිත තියනවා නම්, නැත්තම් ශරීරයේ තියෙන දෙතිස් කුණසිය ගැන හිත තියනවා නම්, ඒ වගේම ජීවිතං අනියතං මරණං නියතං කියන මෙන්න මේ මරණ සතිය අනුව සිහිය යොදවනවා නම්, අපිට පින්නතුන අපේ ජීවිතේ එන්න එන්නම සතුට වැඩි වෙන ආකාරය අපට කල්පනා කරන්න බලන්න පුළුවන්. එන් විශේෂිනු අපේ හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් වෙනවා. හිත උපචාර මට්ටමටත් අර්පණා මට්ටමටත් ක්‍රමානුකූලව දිනු කර ගන්නට අපට හැකියාව තියෙනවා. මෙවැනි කුසල සිතිවිලි අපේ හිතේ නිරතුරුව පවත්වා ගැනීම ඒක එකතකින් මෙලව ජීවිතය සඵල කරගන්න විතරක් නෙවෙයි, අපේ ජීවිතයේ අවසාන මොහොත ලංවන විට අපට මෙවැනි සිහිපත් කරපු කාරණයක් වඩාත්ම සිතට නැගිලා අපේ පරලෝ ජීවිතය සුගතිගාමි වන්නට අපට හේතු වෙනවා. අන්න ඒ නිසා අපි මෙන්න මේ අනුස්සතානුත්තරිය නැත්තම් විශේෂයෙන්ම දස අනුස්සතිය අනුව අපේ හිත භාවිත කරන්න පුළුවන් නම් අපට දිනපතාම ක්‍රමානුකූලව අපේ හිතේ තියෙන සතුට, ආධ්‍යාත්මික සුවය දිනු වෙන ආකාරය අපට දැක ගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ කාරණාප නිතර සිහි කරනකොට හිත සමාධිමත් කරගන්නට ඒ හිත සමාධිමත් වෙච්ච මොහොත තුලදී අපට විපස්සනාවට හිත නම්මා ගන්නටත් පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතයේ තියෙන යථාර්ථය කොමක්ද කියලා. ඇස්කන්න ආකාදී ආයතන, රූපාදී අරමුණු, රූපස්කන්ධය ආදී ස්කන්ධ, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී මේ ධාතු 18 මෙන්න මේව පිළිබඳව අපට අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අහොත්වා සම්බුතං හොත්වා නවවිතති කියපු ආකාරයට පෙරණතිවි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ අපට තේ කරන්න පුළුවන් මොනවද තියෙන්නේ. පින්තුණේක තමයි සැබෑ ලෙසම අපි අපේ ජීවිතෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව. එකාතකින් හිත සමාධිමත් කරගෙන හිතේ නීවරණ යටපත් කරගන්නට ඒ නීවරණ යටපත් කරගත්තු පිරිසුදු සිතින් අපට ජීවිතය යථාර්ථයේ නෝනින් මෙනෙහි කරන්න පුළුවන් නම් එකාතකින් අපි කාම භූමියක හිත මුදවා ගන්නටත් අනිත් පැත්තේ මුළු සංසාර චක්‍රයෙන්ම ක්‍රමානුකූලව හිත මුදවාගෙන විශේෂයෙන් පයෝගාවි සංඛාර දිනු කරන්නට අපට පුළුවන්කම තියෙනවා. අපි අවිද්‍යාසහගත වෙන හැම මොහොතෙම අපි සිද්ධ කරන්නේ එක්කෝ අපුඤ්ඤාවි සංඛාර, එක්කෝ පුඤ්ඤාවි සංඛාර, නැත්නම් ආනිඤ්ඤාවි සංඛාර. නමුත් අපි මේ අනිත්‍යතාවයට හිත තියලා ස්කන්ධ ආදිය පිළිබඳව අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් අපට මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ මෙනෙහි කරන මොහොතේ අප සිද්ධ කරන සංස්කාර වලට කියන්නේ පයෝගාමි සංස්කාර කියලා. ඒතර අන්නේ පයෝගාමි සංස්කාර ගැන සඳහන් කරන්නේ අත්ති වික්ඛවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං කම්මක්ඛයය සංවතති කියලා ධර්මයේ සඳහන් කරනවා. කලුත් නොවන සුදුත් නොවන කර්මයේ ශේ කිරීමට හේතු වන කර්ම විදියටයි මෙන්න මේ විදර්ශනා වඩන අවස්ථාව ගැන සඳහන් කරන්නේ. අපේ කළු කර්ම සිදු කරත් සුදු කර්ම සිදු කරත් ඒ දෙක මිත්‍ර කර්ම සිදු කරත් ඒව සතර පැවැත්මට හේතු වන දෙයක්, සංසාර වටයට හේතු වන දෙයක්. ඊට හේතුව තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පදනම ඉඳගෙන තමයි ඒ අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර අපි රැස් කරන්නේ. නමුත් අපි කිසියම් අවස්ථාවක සම්මා දිට්ඨිය මනවින් සිත පිහිටුවාගෙන සමතයෙන් හිත සමාධිමත් කරගෙන මේ අනිත්‍ය ආදී වශයෙන් නුවණින් මෙනෙහි කරන්න අපි දක්ෂනොතින් ඒ අනිත්‍ය ආදී මෙනෙහි කරන විදර්ශනා වඩන මොහොත සඳහන් කරන්නේ කයෝගාභි සංඛාර, නැත්නම් මේ සංසාර චක්‍රයෙන් එතර වීමට හේතු වන සංස්කාර සිදු කරන අවස්ථාවක්. ඒ රැස් කිරීමක් නෙවෙයි, ඒ අස්කිරීමක් විදිහට සැලකන්නේ. ඉතින් මේක තමයි බුදුදහමේ වඩාත්ම අගය කළ තියෙන්නේ. ඒ නිසා අපේ හිතට සතුට සැනසීම දෙන බුද්ධ අනුස්සති ආදී මේ අනුස්සති ධර්මයන් මෙනෙහි කරන්නටත් ඒ තුලින් හිත සමාධිමත් කරගෙන නීවරණ යටපත් කරගන්නටත් ඒ නීවරණ යටපත් වෙච්ච සිතෙන් මේ අනිත්‍ය ආදී ලෝක යථාර්ථය මෙනෙහි කරන්නටත් අපි අපේ ජීවිතය කැප කරන්නට ඕන. ඉතින් අපි දුර්ලභව ලැබපු මේ manussාත්ම භාවය අතිශය දුර්ලභව ලැබපු බුද්ධෝත්පාද කාලයේ මේ දෙකම අපතේ නොයනට අපි හැම මොහොතක්ම සිහියෙන්, නුවණෙන්, වීරියෙන් කටයුතු කරන්නට ඕන. ඒ සඳහා කල්යාණ මිත්‍රාස්ත්‍රයෙන් නිරතුරුව ධර්ම ශ්‍රවණය කරමින් ඒ අහන දහම හිතේ තබාගෙන ඒ දහමට අනුගතව හැකිතාක දුරට ජීවිතය පාත්වා ගන්නට අප අප්‍රමාදීව කටයුතු කරන්නට ඕන. ඉතින් එසේ සිදු කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තල සේවා මේ උතුම් කුසල ධර්මයන් හේතුවෙන් අප හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මේ සසර දුකින් නික්මෙන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.